නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දිවසේඳුට බියකරු සසර දහං වැඩසටහනේ අදත් අපි මේ සංසාරයේ සත්වයා සැරිසරද්දී විඳින දුක ගැන ඉගෙන ගන්න තමයි මේ අවස්ථාව හදාගන්නේ. අද දේශනාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රේතයන්ගේ ප්‍රේත ලෝකවල කන බොන දේවල් වල විස්තර. ඒ වගේම සංසාරේ අපි නමින් මැරිච්ච ප්‍රේතයෝ, අපි නමින් මැරිච්ච ඥාතීන් ප්‍රේත වෙලා ජීවිත ගානකට පස්සේ හරි අපි හොයාගෙන එන්න පුළුවන්. එතකොට ඒ විස්තර අද ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි, මේ සසරේ අපි ගමන් කරද්දී මෙලොවෙන් පරලොවට, පරලොවෙන් මේ ලෝකෙට එනවා. දණ්ඩක් උඩ දැම්මට පස්සේ වෙලාවක මුල පැත්ත වැටෙනවා, වෙලාවකට අග පැත්ත වැටෙනවා, වෙලාවකට මැද වැටෙනවා. ඉතින් ඒ වගේ මෙලොවෙන් පරලොවට, පරලොවෙන් මෙලොවට එනවා. සංසාරය යන සත්‍යය වැඩිමනක්ම වාසය කරන්නේ සතර අපායයි. ඒ නිසා සතර අපායට කියනවා මහ ගෙදර කියලා. සංසාරය යන සත්‍යයා අඩුපුරම අඩුවෙන්ම වාසය කරන තැන බ්‍රහ්ම ලෝකේ. ඊළඟට දිව්‍ය ලෝක, ඊළඟට මනුස්ස ලෝකේ, වැඩිපුරම සතර අපායයි. ඉතින් ඒ නිසා අපි මේ පෙරේත ලෝක ගැන කියනවා, අපායවල් ගැන කියනවා. මේ වගේ අපිම ඉඳලා තියෙනවා අසංකේය අනන්ත අප්‍රමාණ ජීවිත ප්‍රමාණයක් අපි මේ සතර අපායෙ වැටිලා තිබෙනවා. සතර අපායෙ වැටෙන පව් සිද්ධ වෙච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙද්දී මේ බුද්ධ ශාසන අපිට අහිමි වෙලා ගියේ. මේ ලෝකේ සූවිසි බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් සමහරවිට අටුවාවල කියනවා 5000ක් 500000ක් මෙච්චර බුදුරජාණන් වහන්සේලා පහළ වුණා කියලා. ඉතින් කෙසේ නමුත් ඒ සෑම තැනකම අපි හිටියනේ. මොකද අපේ ජීවිතයේ ආරම්භයක් නැහැනේ. මේක සංසාර චක්‍රයක්නේ. රවුමක් ඇඳලා පස්සේ ඒ රවුමේ මුල හොයන්න බෑ. ඉතින් ඒ වගේ මේක සංසාර චක්‍රයක්. පටිච්ච සමුප්පාදය අනුව හේතුඵල ධමයෙන් සකස් වෙවි යන දෙයක්. ඉතින් අපිට මේ කලාතුරකින් බුද්ධ ශාසනයක් හම්බ වුණා. ඒ හම්බ වෙච්ච වෙලාවේ අපිට උතුම් සත්පුරුෂයන් වහන්සේලා හම්බ වුණා. අපිට ශ්‍රී සද්ධර්මය ඇහෙනවා. සතර අපාය ගැන ඇහෙනවා. මේව සත්‍යයි. ඒකාන්ත සත්‍යයි. පින්පව් විශ්වාස නොකරන සසරට මේ යන්න ඉන්න සත්වයෝ මේ කතා බොරු. අපායවල් කියනවා බොරු. පෙරේත ලෝක බොරු. ඒවා තියෙනවා නම් අපිට ඇහැට පේන්න දෙපෑ. ඔය මිනිස්සු බය කරන්න කියන කතා කියලා මේ මිනිස්සු සංසාරයට මේ යන්න කර්ම රැස් කරනවා. නමුත් මොකක් හරි සුද්ධෙක් හරි මොනව හරි කිව්වොත්, පිටරට මිනිස්සෙක් මොනව හරි කිව්වොත් ඒ ඔක්කොම පිළිගන්නවා. දැන් වැඩි ඕනේ නැහැ. අපි කියමු මේ අසනීප කියලා කොරෝනා වෛරසය කිව්වොත්, ඒ වෛරසය ගැන පිටරටින් යම් තාක් විස්තර කියනවාද ඒ ඔක්කොම විශ්වාස කරලා ඒක සත්‍යයි කියන පදනම මත තමයි ලංකාවේ සියලු විසඳුම් හදන්නේ. අලුතෙන් මේකට වෙනත් දේවල් මොනවද කියලා එහෙම සිවිල්ලක් එහෙම නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කිව්වොත් එහෙම, ඒ ධර්මයේ ලෝකේ ඔක්කොම මේ විදිහට පිළිගන්නේ. ලෝකේ ගැන කවර කතාවද? මේ බණහනයි මේ විදිහට පිළිගන්නේ. සමහරවිට තර්ක කරනවා වෙන්න පුළුවන්ද? එහෙම කියලා. ඉතින් පින්වත්නි, කෙසේ නමුත් අපි මේ ධර්ම දේශනාවලින් සත්‍ය කතා කරනවා. සත්‍ය කතා කළා මේ ලෝකේ ව්‍යසන දුර වේවා කියලා සිත පතනවා. මිනිසුන්ගේ හිත සනසන්ද තව ජීවිතේ අපි තියෙන ටික දොහයින ඊට කලින් ජීවිතේ වෙනස් කරගන්න ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා ඔයාලා පුළුවන් විදිහට මේ පින්පව් අදහගන්න, මේවා සත්‍ය බව තේරුම් ගන්න, තමන්ගේ ජීවිතේ අලුත් කරගන්න, පව් සිද්ධ වෙන්න දෙන්න එපා. නැවත නැවත පව් සිද්ධ වෙනවා, ඒක සිද්ධ වෙනවා නම් ඒක සසරේ අපිට සිද්ධ වෙන දේවල්. පවක් වෙනකොට ඉක්මනට හදාගන්න, ආයෙ නොකරන්න අදිෂ්ඨාන ඇති කරගන්න. වෙච්ච පව් ගැන පසුතැවිලි වෙන්න එපා. අලුතෙන් කුසල් කරන හැටි ගැන කල්පනා කරන්න. ඉතින් කෙසේ නමුත් අපි අද දවසේ තියෙන දේශනාව ඉගෙන ගමු. ප්‍රේතවත්වයේ උම්බරි වර්ගයේ දෙවෙනි වර්ගයේ පළවෙනි ප්‍රේතවත්ව. මේ ප්‍රේත වස්තුවට කියනවා සංසාර මෝචක ප්‍රේත වස්තුව. සංසාර මෝචක කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ මේ එක කුලයක්, එක ආගමක්, එක දර්ශනයක්. ඉතින් මේ මිනිස්සු පින්පව් විශ්වාස කරන්නේ නැහැ. හේතුඵල ධම විශ්වාස කරන්නේ නැහැ, බුදුරු විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ පෞලක කෙනෙක් ප්‍රේත ලෝකෙ ගිය හැටි විස්තර තමයි මේ දේශනාවේ තියෙන්නේ. මේ ප්‍රේත වස්තු පටන් ගන්නෙ නග්ගා දුබ්බන්න රූපාසි කිසා දමනි සන්තත. ඔබ ගොඩාක් නිරුවත්, ගොඩක් කැතයි, නහර ඉල්පිලා, ඇටකූටු පේනවා, කවුද ප්‍රීතියනේ ඔබ කියලා ඒ ප්‍රීතියත් එක්ක කතා කරන අවස්ථාව තමයි මේ තියෙන්නේ. නමුත් මේකට කතාවක් තියෙනවා. කතාව තමයි එක මේ සංසාරේ අවුරුදු ගණනාවක්, බොහෝ වර්ෂ ගණනාවක් ප්‍රේත ලෝකෙ හිටපු කෙනෙක්, ඒ ප්‍රේත ලෝකෙන් මැරිලා මේ වගේ මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුන සංසාර මෝචක ස්ත්‍රියක්. එහෙම ඉපදුනාට පස්සේ මේ දැන් පුංචි කෙල්ලෙක්, ඔය ගම හරහා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගමට වැඩම කරනකොට ඒ ගමේ සෙල්ලම් කර කර හිටපු පුංචි දරු පෙටව ටික සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ඉක්මනට ඇවිල්ලා වන්දනා කළා. හැබැයි අර ප්‍රේත ලෝකේ ඉඳලා ආපු කෙල්ලට වඳින්න හිතුන්නේ නැහැ. එහෙනම් අපිට හිතෙනවා මේ කාරණාව අනුව සාමාන්‍ය මේ බුදුන් වඳින්න හිත නැවෙන්නේ නැත්තේ, මේ ධහමට හිත නැවෙන්නේ නැති වෙන්න සමහරවිට සංසාරය කලින් ගත කරපු ජීවිතවල බලපෑමක් එන්න පුළුවන්. කොඩ මේ වගේ තේරුම් ගන්න. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මේ පුංචි ළමයි ඔක්කොම වඳිද්දි මේ එක කෙල්ලෙක් ආයත හිටගෙන ඉන්නවා. දිවසින් බැලුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අභිඥා හයෙම්ම අග්‍ර ඥාන තියෙන කෙනෙක්. මහා අභිඥා ඇති උත්තමී සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසට පේනවා. ඊට පස්සේ දැක්ක කලින් ජීවිතේ ගොඩාක් ප්‍රේත ලෝකෙ මේ කෙල්ල කොහෙද මැරුණාට පස්සේ යන්නේ? නිරය පෙනුණා. කෙල්ල මැරුණාට පස්සේ නිරය යන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා මේ කෙල්ල ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේට වැඳානා නිරේ යන්නේ කවලකිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ඇවි දෝනි ඇවිල්ලා අනිත් ළමයි වගේ වඳින්න. අනේ. ඊවස අනිත් ළමයි ටික ආන්නර චූටි බබත් දිනල වන්දනා කරවන්න. අර ළමයි ටික දුවගෙන ගිහලා ඇදගෙන ඇවිල්ලා වැඳපන් කියලා වැඳෙව්වා. ඔනේ කෙල්ල වැඳලා දැන් සාරිපුත්ත මහරහතන් සූපත් වේවා කියලා වෙලියා. පස්සේ කාලෙක එයා මැරිලා ගිහිල්ලා ඒ ගෑනු කෙනා ප්‍රේත ලෝකෙ ඉපදුනා. ප්‍රේත දැන් බලන් නිරේ දොර වැහුණා. බලන්න පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කිරීම නිරේ දොරට වැහෙන කර්මයක්. එතකොට අද කාලේ සමහර වෙලාවට පහන් සිතින් රුවන්වැලි සෑය වඳිනකොට ජයසිරි මහ බෝධින් වහන්සේ, දළදා වහන්සේ, අඟුලිමාල සේරජාන් වහන්සේ, ඊළඟට ওই වගේ උතුම් ස්ථාන සේරුවිල, මයංගනී සෑය, තවත් ධාතු සෑය, උතුම් බෝධින් වහන්සේලා, ඊළඟට උතුම් සත්පුරුෂයන් වහන්සේලා වඳිනකොට, පුදනකොට සමහරවිට අපේ අර 136ක් අපායවල දොරටු වැහෙනවා. මේ පින්වල බලෙන් එක එක දේවල් වැහෙනවා. තිරිසන් ලෝකවල එක එක තිරිසන් යෝනි වැහෙනවා. එතකොට බලන්න එක වන්දනාවකින් අපාය දොරටුව වැහුණා. ඒ නිසායි ගොඩාක් පින් කරගන්න කියන්නේ, කුසල් කරගන්න කියන්නේ පරලෝකේ දුක්ගති දොරටු වැහිලා යනවා මේ කුසල් බලෙන්, පින් බලෙන්. ඒ වගේම තමයි පව් කරනකොට, අකුසල් කරනකොට වැහිලා තියෙන දුගතිවල දොරවල් ඇරෙනවා. ඊට පස්සේ දැන් මේ ප්‍රේතිට එකපාරව මතක් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට මේ ගමනක් වඩිනකොට පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා අනේ, ඒකට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසින් දැක්කේ මේ බියකරු ස්වභාවය. අහනවා නග්ගා, මේ උඹ ඇඹ ගැඟේ ඇඳුන්නේ හරීම කැතයි, කෙට්ටුයි, නහරවැල් පෑදිලා තියෙන්නේ, ගිලයට ඉලිප්පිලා තියෙන්නේ, මෙතන ඉන්න උඹ කවුද? ඊට පස්සේ කියනවා අහං බදන්තේ පේතේම්හි දුග්ගතා යම ලෝකිකා, මම ප්‍රේතියක්, මම යම ලෝකේ ඉඳලා ආපු ප්‍රේතියක්, දුකටපත් වෙච්ච පෙරේතියා පාපකම්මං කරිත්වාන പ്രേත ලෝක මිතෝ ගතහති. මම මේ පව් කරලා പ്രേත ලෝකී ඉපදිච්ච කෙනෙක්. ඊට පස්සේ අහනවා කින්නු කායේන වාචාය මනසා දුක්ඛතං කතා. ඔබ මොකද්ද කයින් වචනෙන් මනසින් කරපු පව්? කිස්ස කම්ම විපාකේන പ്രേත ලෝකම් මිතෝ ගතා. ඔබ මොනවා කළාද මේ പ്രേත ලෝකේ ඉපදුනේ? අනුකම්පකා මයං නාහේසුම් බන්තේ. අනේ ස්වාමිනී මට අනුකම්පාම් කරන්න කෙනෙක් හිටියේ නෑ. පිතාච මාතා අතවහ පිඤාතක. අම්මා කෙනෙක් මට පින් කරපම් මේ පව් කරන්න එපා කියලා කියපු අම්මා කෙනෙක් මට හිටියේ නෑ. තාත්තා කෙනෙක් හිටියේ නෑ. ඥාති කෙනෙක් හිටියේ නෑ. අනේ ඔවා අතෑරපල්ලා කියලා කියන්න කෙනෙක් හිටියේ නෑ. ඒමන් නියෝජියුම් දදාහි දාන දානයක් දීපල්ලා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන හිත පහදවා ගනිල්ලා කියලා කියන්න කෙනෙක් හිටියේ නැහැ කියනවා. හැබැයි මතක තියාගන්න ඔබ ජීවිතේ වරද්දාගෙන නරක ලෝකයකට වැටුණොත් මේ කතාව ඔයාලට කියන්න බෑ. ඇයි මේ උගුර කැදිනකල් කියන්නේ? පින් කරපල්ලා පව් කරන්න එපා මෙහෙම ලෝකයක් තියෙනවා කියලා අපි කියන්නේ. දැන් මේ කෙල්ලට කියන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් කියනවා මේ මම පෙරේතියක් වුණේ මට පින්පව් දන් දෙනවා ගැන කියන්න කෙනෙක් හිටියේ නැහැ කියලා. ඊට පස්සේ ඊතෝ අහං වස්ස සතානි පංච. ස්වාමිනි මෙතනින් එහාට මට අවුරුදු 500ක් ඉඳ වෙනවා මේ පෙරේත ලෝකේ. යං ඒව රූපා විචරාමි නග්ගා. මේ බලන්න නෑ වස්තරයක් නෑ මට. කුඩාය තණ්හායච කජ්ජමාන. මං ආසාවෙන් ඉන්නේ මොන හරි කන්ද. අවුරුදු 500ක් මට කන්ද නැතුව ඉඳ වෙනවා. කෑම ගැන ආසාවෙන් පාපස්ස කම්මස්ස පලං. මේ තමයි පාප කර්මයන්ගේ පලං. මේ ඵලය බලන්න කියනවා. දැන් බලන්න දැන් සමාජයලට කෑම බීම නැති වුණොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ මට ඊළඟ මොහොතේ කොයින් හරි හම්බෙයි කියලා. මේ ප්‍රේතිට පේනවා මට අවුරුදු 500ක් ඉන්න තියෙනවා 500ම කෑම නැහැ කියලා. ඒක කොච්චර දුක වැඩිද කියලා හිතන්න. කොච්චර වේදනාවද පීඩාවද? දැන් බඩගින්නේ ඉඳලා අවුරුදු 500ක් කෑම නැත්තම් සමහරට එයාට අස්වැසිල්ලක් වෙන්න පුළුවන් හිත හම්බෙයි කියලා. දැන් මෙහාට පේනවා අවුරුදු 500ක් ජීවත් වෙනවා പ്രേත ලෝකේ කෑම නැහැ. ඊළඟට ඇඳුමක් නැහැ, වස්ත්‍රයක් නැහැ. වන්දාමිතං අයියේ පසන්න චිත්ත ආර්යයන් වහන්සේ මම මේ වඳිනවා ඔබ වහන්සේට. දැන් ඕන කැමැත්තෙන් වඳිනවා. දැන් වැඩි වැරදිච්ච තැන. ඒ කාලේ කිව්ව සාරිපුත්තයන් වහන්සේ පහන් සිතින් වැඳපන් කියලා. වදෙන් pore ඥාන්තං වැඳ නිසා අපායෙන්වත් බේරුණා. ඊට පස්සේ කියනවා අනුකම්ප මන් දිහිර මහනුභාව මහා ප්‍රඥාවන්තයන් වහන්සේ අනුභාව සම්පන්න මුනිදුනි මට අනුකම්පා කරන්න. දත්වාච මේ ආදිස්ස යං හි කිංචි. අනේ මොන හරි මං වෙනුවෙන් දීලා. මෝචේහි මන් දුග්ගතියා බදන්ති. ස්වාමීනි මම මේ දුකෙන් නිදහස් කරවන්න. සාදූති සෝ පටිසුත්වා. හොඳයි මම බලන්නම්කෝ. සාරිපුත් මහතන් වහන්සේ වදා සැනසිලා ගියා ප්‍රේතිගේ හිත. සාරිපුත්යන් වහන්සේ භික්ෂූන් උදෙසා ඊළඟ එදා දැන් පින්දපාතේ ගිහිල්ලා එන ගමන් දැක්කේ එදා සාරිපුත් මහරහතන් වහන්සේ සංඝයාත් එක්ක දානේ වළඳන් ඉඳගෙන දානේ මේ පිටක් අරගෙන ළඟ හිටපු ස්වාමීන් වහන්සේට පූජා කළා. ස්වාමිනී මේක පූජා කරන ඔබ වහන්සේට ආශිමතුනි කියලා ළඟ හිටපු ස්වාමීන් වහන්සේට බත් ගුලියක් පූජා කළා. ඒ පින ප්‍රීතියට දුන්නා. සද්දවිඳුටවත් නැහැ එච්චර ප්‍රණීත කෑම. ප්‍රීතියට පහල වුණා. එක බත් පිටක පින. තමන්ට ලැබෙන වතර භාජනේ ළඟ හිටපු ස්වාමීන් වහන්සේට පූජා කළා. පින් දුන්නා. පස්පියුම් පිපුණු පොකුණු පහල වුණා. පාත්‍රයේ පිහින රියනක් පමණ පුංචි රෙදි කෑල්ල ළඟ හිටපු ස්වාමීන් වහන්සේට පූජා කළා. පින් දුන්නා. මේ මනුස්ස ලෝකේ වැඩිපුරම වස්ත්‍ර තිබේ නන්දන කියන රජුරවන්ට. ඒ රජුරෝ කලින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කලින් ජීවිතේ ඒ රජුරවන්ටවත් නැහැ කියනවා. එච්චර ලස්ස මේ එච්චර සිනිදු දිව්‍ය වස්ත්‍ර ඒ සියල්ල පහළ වුණා යට. ඊට පස්සේ ඒ පින දීමත් එක ඇයට පහළ වුණා. ඊට පස්සේ මොකද වුනේ? දීපු සැනින් පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන වස්ත්‍ර පෙන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ විපාක. ඒකයි මේකෙන් හොඳට තේරෙනවා පින්වත්නි බලන්න සාමාන්‍ය මියගිය කෙනෙක් පින් ඉල්ලුවොත් එහෙම ලොකු ප්‍රොජෙක්ට් මිනිස්සු හදා ගන්නවා. ලොකු ප්ලෑන්. අපේ ගෙදර සුද්ධ කරන්න ඕන, ඒ දානෙට සංගය වඩම්ම ගන්න ඕන. ඒක ඉතින් මාස දෙක තුනකින් තමයි ලොකුවට කරන්නේ. දැන් අද හිණින් පිරුණා නම් කෙනෙක් දුක්ඛිතව ඉන්නවා. පහවදා තෙරුවන් සංගය උදෙසා පැන් බෝතලයක් හරි කැවිලි පෙවිලි හරි එහෙම නැත්නම් කෙසෙල් ලැබලියක් හරි පූජා කළා යාර පින් දෙන්න ඕන. මොකද බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න කෙනාට ගත වෙන පැය කල්පයක් වගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර අනුකම්පායිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලා අනිතක සාරිපුත්ත මහරහතන් වහන්සේ නුවණින් යුක්තයි. බලන්න එක බත් පිට ඇති දන් දෙනවා නම් පහන් සිතින් ඒ ඇයිද සියලු සැප සම්පත් ලැබෙන්න. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඉතින් අර තම තමන්ගේ ජීවිතවල දෘෂ්ටිය පිරිසිදු කර ගන්න ඕන. ඊට පස්සේ මොකද උනේ? එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසිසලු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණින් සැරසුණු ඒ තැනැත්තිය සාරිපුත්තයන් වහන්සේ වෙත එළඹුණා. පින්වත් දේවදුව, ඔබ ඔය සුන්දර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට ආව දැන් දිව්‍යාංගනාවක් වගේ. නමුත් මෙයාගේ උප්පත්තිය ප්‍රේත, නමුත් දැන් සැප සම්පත් නිසා දිව්‍යාංගනාවක් වගේ. එච්චර සැප විඳිනවා. ඊට පස්සේ කිව්වා සුන්දර රූපයකින් හැම දිසාවම බබලවාගෙන ඉන්න දෙවඟන ඔබ කවුද කියනවා. ඇත්තෙන්ම ඔබට මේ වගේ ලස්සනක් ලැබුණේ කොහොමද? මොකද්ද කරපු පින කියනවා. මහානුභාව මේ සම්පන්න දිව්‍යාංගනාවක් වගේ ඔබ ඉන්නේ, මනුෂ්‍ය ලෝකේ මොන හරි පිනක් කරලාද කියලා. ඊට පස්සේ කියනවා ලෝකේ කාරුණික මුනීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේ මාව දැක්කා. මං පඳු පාට වෙලා කෙට්ටු වෙලා මහ බඩගින්නකින් නිර්වස්තරේ කැඳුඩු කැඳුණු බින්දුණු අතපය ඇතුව. ඒ කියන්නේ අතපය වක් වෙලා කොර වෙලා තමයි ප්‍රේතෝ ඉන්නේ. මේ හරියට නෑ මේ අතපය. ඉතින් මං එහෙම හිතේ ඔබ වහන්සේ බික්කූණං ආලෝපං දත්වා භික්ෂුවකට බත් පිටක් දුන්නා. පානි මත්තංච චෝලතං පෑන් පොඩ්ඩක් දීලා පොඩි රෙදි කෑල්ලක් දුන්නා. තාලකස්සච පානියං පෑන් පොඩි පෑන් භාජනයක් මම දක්ෂින මාදේශ මේ මං උදෙසා පින් අනුමෝදන් කළා. ඊළඟට ආලෝපස්ස ඵලම් පස්ස බලන්න කියනවා බත් පිටක පුණ්‍ය විපාකය. මං දැන් අවුරුදු 1000කට ඇති වෙන්න අනේක ප්‍රණීත රසමසෝළු ඇතිව කැමති විදියට බත් කනවා. එයා ජීවත් වෙන්නේ අවුරුදු 500යි. කෑම තියෙනවා අවුරුදු 1000කට. එක බත් පිටක විපාකේ. ඊට පස්සේ කියනවා රියනක් පමණ රෙදි කෑල්ලක් දුන්නේ කී පුණ්‍ය විපාකේ බලන්න කියනවා. නන්ද රජුරුවන්ගේ රාජධානියවත් නැහැ කියනවා මෙච්චර විපාක. මේ වස්ත්‍ර ස්වාමිනී ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තියෙනවා. මට කසී සල්ලු තියෙනවා, කම්බිලි තියෙනවා, පට රෙදි තියෙනවා, කපු රෙදි තියෙනවා. හරි විශාල වටිනා රෙදිපිලි ආකාශයෙන් එනවා. ඉතින් මං කැමති වෙන්නේ යම් යම් රෙදි වලටද, ඒවා තමයි මං ඇඳගන්නේ. පෙම් බඳුනක පුණ්‍ය විපාකේ දැක වදාළ මැනව. හරිම ලස්සන පොකුණක් මෙවිලා තියෙනවා. ඒක හතරස් ගැඹුරුයි. ඒකේ වතුර ටික හරි සීතලයි. සිනිඳු වැල්ල තියෙනවා. ලස්සන තොට තියෙනවා. සුවඳ විහිදෙන නිලුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඉහිලා තියෙනවා. ඒ දැන් මං දැන් මොකකටවත් බයක් නැහැ. හරි සතුටින් කිලිසෙල්ලමින් ඉන්නේ. ඉතින් ස්වාමීනි, ලෝකේ කාරුණික වූ මුනිවරයාණන් වහන්සේ නමක් වන ඔබ නුඹ වහන්සේට වන්දනා කරගන්නයි මම ආවේ. කෙලෙහි ගුණ තියෙනවා. කෙලෙහි ගුණ තියෙනවා. මට සම්පත් සම්පත් ලැබුණේ අහවල් තැනින්. ඇත්තටම പ്രേත ලෝකේ പ്രേතයෝ මේ පින් දුන්න කෙනාට පෙරලා සිත් පතනවා. ඒකයි പ്രേතයන්ට පින් මැරිච්ච අය උදේ හවස බුදුන් වැඳ වැඳ මැරිච්ච අයට පින් දෙන්නේ නැහැ. පින් දෙන්නේ දානයක් දීලා. ඉවාගේ මේ කටු පෙනුනොත් දැනුනොත් එහෙම පින් දෙනවා. එහෙම දීලා පින් දුන්නට පස්සේ යාලා සැපවත් වෙනවා. පිටිපස්සෙන් පන්නපන්නා ඉන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට තියෙන විස්තරෙත් ඒ වගේ එකක්. ඒ තමයි දැන් ඔන්නේ මේ මේ කතා ඇසුරින් ඒ ලෝකේ තේරුම් ගන්න. ඊළඟ പ്രേත වස්තුවත් ඒ වගේ මේ පෙරේතියෙක් ඇවිල්ලා කියන කතාව. ඉතින් මේකෙටත් කතාවක් තියෙනවා. ඒක මේ වගේ. ඒ තමයි සාරිපුත්ත මොග්ගලම් මහරහතන් වහන්සේලා එක්තරා ආරණ්‍යයක වැඩින්නකොට එක මිනිස්සෙක් ගොඩාක් දානි දුන්නා. ඊපස්සේ මේ මිනිස්සයා වෙළඳාම යනකොට ගෙදර බිරිඳට කිව්වා ආරාමයට දානි යවන්න, මිනිස්සු අත යවන්න හොඳට හදලා කියලා. හා කියලා කිව්වා. ගියාට පස්සේ මිනිසුන්ට කිව්වා අපේ මිනිහා ඉදින් මෝඩකමට මේ එක එක්කෙනාට බත් අම්ම සම්බ දුන්නා. සෙල්ලම් කරන්න හදන්න එපා, ආපහු එන්න එපා මේ පැත්තේ කිව්වා. එක එක්කෙනාට බත් අම්බන්න අපි සූදානම් නැහැ කිව්වා. තොපි දෙනේවා තොපිට අසූචි වෙලා කණ්ඩ වෙයි කිව්වා. ඊළඟට කිව්වා ඊට වැඩිය හොඳ නැද්ද කියලා ඇහුවා. මේ නුඹලගේ මව්වරුන්ගේ ඔලුගිරි කෑවනම් මේ අතුවාවල ඔය විස්තර ඔය වචන තියෙනවා. අම්මලාගේ ඔලුගිරි කාපල්ලා කිව්වා මේ අපේ ගෙවල් වලින් බත් කන්න දෙන්නේ නැතුව. සංඝයාට නිග්‍රහ කළා. මේ විදිහට වව් කළා මේ ගෑණි මැරුණට පස්සේ ඉපදුනා ප්‍රේත ලෝකේ. ගැරහීමේ මෙහෙම එකක් තියෙනවා. සමහර පාප මේ සුළු කොටසක් ප්‍රේත ලෝකේ විපාක දෙන්න ඇරලා ඊට පස්සේ නිරේත වැටෙනවා. ඒකයි කම්ම විපාක વિશે අචින්තියයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක කොහොමද විපාක දෙන්නේ කියලා හරියට කියන්න බෑ. ඊට පස්සේ මොකද උනේ? පින්වත්නි, ඒ ගෑනු කෙනා ප්‍රේත ලෝකයේ ඉපදිලා අප්‍රමාණ දුක් විඳිනවා. දුක් විඳිනකොට මෙයා කල්පනා කරනවා කරනවා කරනවා මෙයාව සිහි කරලා පින් දෙන්න නම් කෙනෙක් නැහැ. මම හිතේ මිනිසයත් අප්‍රියාව වෙලා ඒ ගෑනු කෙනා අත්හැරියා. කිසි කෙනෙක් නැහැ. හැබැයි මේ ගෑනු කෙනා සංසාරේ දිහා බලබලා බලබලා බලබලා හිත හිත ඉන්නකොට පෙනුණා මේත ජීවිත ආත්ම භාව පහකට කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා. මේක මතක් වුණා මෙයාට. මතක් වෙලා මෙයා දනගගා බඩගගා බඩගගා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්න වෙහෙරට ගියා. වෙහෙරට යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කිරී පැහැදුන රුක්ෂ දේවතාවෝද වන දේවතාවෝද භූමාතු දේවතාවෝද ඈත ඉඳන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සක්මන් කරන දිහාට වැඳගෙන ඉන්නවා. ඉන්නකොට මේ කොහෙන්ද යන මල පෙරේතියෙක් මෙතෙන් එනකොට අර දෙවිවරු දිවි ආඥාවෙන් කිව්වා නැවතියන්තෝ කියලා. එහෙනම් ඊට පස්සේ මෙයා කිව්වා මාව නවත්තන්න එපා. මම මේට ආත්ම භාවකට කලින් ආර්ය වූ සාරිපුත්තයන් වහන්සේගේ මව් මට යන්ට ඉඩ හතර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව් කියන වචනේට මාර දෙවිවරු දොරටු ඇරියා. ඊට පස්සේ මොකද කළේ? ඒ ප්‍රේතිය සාරිපුත්ත මහරහතන් වහන්සේ සක්මන් කරන සක්මන් මළුවේ කෙළවරේ පේන්න සැලැස්සුවා. අන්නේ පෙනුන විදිය තමයි දැන් මේ ප්‍රේතවත්වයේ තියෙන්නේ. ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි, නහරවැල් පෑදිලා තියෙන්නේ. ඉලයට ඉලිපිලා තියෙන්නේ. කෙට්ටු සිරුරක්කින් මෙතන ඉන්න ඔබ කවුද? අනේ මම මීට කලින් ආත්ම භාවවල ඔබ වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මම ප්‍රේත ලෝකේ උපන්නා නෙව මහා බඩගින්දරකින් මං දැන් පෙලෙන්නේ. ඊට පස්සේ කිව්වා ඔන්න පින්වතුනි මේකේ තියෙනවා මේ පේතවත්වේ පෙරේතයෝ කන බොන දේවල් තියෙනවා. බහැර කරපු කාරලා විසික කරන කෙල, සෝටු, සෙම, පිලිස්සෙන මලසිරුර වලින් උතුරන වරුණු තෙල්, දරුවන් වදද්දී ගලන ලේ, තුවාල වලින් වැగిරෙන ලේ, සැරව නාසාහිස ආදී කැපුණාම ගලන ලේ, ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මං අනුභව කරන්නේ. ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් මල මුත්‍රා මාර්ග වලින් ගලන වෙනත් අසූචි තියෙනවා. ඒ අසූචි එයාලා කනවා ප්‍රේතයෝ. ඊට පස්සේ බඩගින්දර ඉවසා ගන්න බැරි නිසාමයි සතුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ. සත්තුන්ගේවත් කනවා. අනේ මට පිහිටක් නැහැ, ඉන්න තැනක් නැහැ. මං අමුසෝන ඇඳම පිහිට කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මං අමුසෝනේ පෙරලි පෙරලි ඉන්නේ කියනවා. අනේ පුතණුවන් වහන්ස දානයක් දෙනසේක්වා. ඒ පින මට අනුමෝදන් කරනසේක්වා. මේ ලේසරව අනුභව කරන ජීවිතයෙන් මට නිදහස් වෙන්න ඇත්තම් මොනතරම් දෙයක්ද? දැන් මේ විදිහට ඒ මෑණියෝ ඇවිල්ලා ඒ පෙරේතිය කිව්වා කලින් ජීවිතේ නෑ දැකම සිහි කළා. එතකොට මම මේකෙන් කල්පනා කරන්න මේ කෙල සොටු සෙම වුරුණු තෙල් ලේ ගලන තැන්වලට පෙරේතය කොච්චර කැමතිද කියලා. ඉන්දියාවේ ඔය ගයාවේ තියෙනවානේ විෂ්ණුපාද ටෙම්පල්. ඒ විෂ්ණුපාද මේ කෝවිලේ ගඟපැත්තේ නිරංජන ගඟපැත්තේ වෙන්න මිනි පුච්චනවා. දවසට මිනි පුච්චනවා මිනි 10ක් විතර. යම් දවසක මිනි පුච්චුවේ නැත්නම් ඒ මිනි පුච්චන් ඉන්න මිනිස්සුන්ගේ බෙලි මිරිකනවා. ඒ නිසා අදටත් ගයාවේ විෂ්ණුපාද කෝවිල පිටිපස්සේ නිරංජන නදියේ මිනියක් දැවුවේ නැත්නම් ඇටකටු එකතු කරලා රෙදි වලින් ඔතලා මිනිහක් විදිහට පුච්චනවා. නැත්තම් එදාට ඉන්න බෑ. එතකොට හිතන්න මිනිහ පුච්චන තැන්වල කොච්චර උළු ගණන් කරන්න බැරි තරම් මල පෙරේතෝ ඒ ඕජාවට ඒ ගඳට ඒ අළුවල තාසාවෙන් ඉන්න ඇතිද කියලා. පුදුම සහගත සිද්ධි අදටත් තියෙනවා. සමහර අයගේ සුව නොවන ලෙඩ තියෙනවා. මේ තුවාල පැසව පැසව තියෙනවා. සුව නොවන තුවාල තියෙනවා නම් අනිවාර්යෙන් බැල්ම තියෙන්න පුළුවන් ප්‍රේතෙක්ගේ. මොකද ඒකෙන් යැපෙනවා. ඊළඟට සමහර ස්ත්‍රීන් ස්ත්‍රී රෝග හට ගන්නවා නිතර ජරාව පිට වෙන්න. ඒකට ඒකේ පිටිපස්සේ තියෙනවා. මොකද ඒව කනායේ ඉන්නවා. ඊළඟට සමහර තරුණ කොල්ලෝ එක එක ජරා වැඩවලට මේවා වෙලා ඒ ළමයි කෙට්ටු වෙලා මේ මොකද්ද වෙලා යනවා. ඒ ළමයිගේ හිත කලකොල උප්පන් වෙලා කාමයට බලවත් යොමු වෙලා. එතකොට එයාලගේ මේ පිටිපස්සේ බලවේගයක් තියෙනවා. මොකද මේ ජරාව කන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේවා ලේසි දේවල් නෙමෙයි. තුනුරුවන් සරණ පිහිට කරගෙන නිතර පිරිත කියාගෙන රුවන්වැලිසෑය වැඳගෙන සත්පුරුෂය ඇසුරු කරගෙන හිටියේ නැත්නම් ඒ මල පෙරේත ලෝකෙන් මිනිස්සුන්ගෙන් යැපෙනවා වගේම මැරුණට පස්සේ ඇදලා ගන්නවා එතෙන්ද. ඊට පස්සේ ඒ අයත් හොයන්නේ ගියාට පස්සේ ඒවා. මේ බලන්න මේ ප්‍රේතයෝ කන බොන දේවල්. ඊට පස්සේ තියෙනවා කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙරභවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනයට සවන් දුන්නා. මහා මොග්ගල්ලාන අනුරුද්ධ කප්පින තෙරුන් වහන්සේලාට අමතාව දාලා හතරස් කුටියක් හැදුවා. ඒ කියන්නේ එදා උන්වහන්සේලා පින්දපාතේ වඩින ගමන් බිම්බිසාර රජුරන්ගේ මාලිගාවට වැඩියා. ස්වාමීන් වහන්සේයි වැඩියේ මෑණියන්ගේ විස්තරය කිව්වා. ඒ ස්වාමීනි මම කුටියක් හදලා දෙන්නම්. රජුරෝන් අමුද්‍රව්‍ය එව්වා. ස්වාමීන් වහන්සේලාත් එකතු වෙලා කුටිය හදලා ඒ කුටිය සිව් දිශාවෙන් වඩින සංඝරත්නයට පූජා කළා. ඒ කුටියත් ආහාර පාන ආදියත් පූජා කිරීමෙන් ලක්පින මවට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනීම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානෙහි ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා. ඊට පස්සේ දානි දීලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආයි දිවසින් බලබල හිටිනේ ඔය ලැබෙනවද නැද්ද කියලා. නාන්සේලා රහතන් වහන්සේලානේ අපිනේ දැන් මේ කාර්යද කියලා තොවිලියක් නැටලා ආයි පහවදා අඳුරින් ගිහිල්ලා බලනවා පෙරේතයා ගිහිල්ලාද දන්නේ කියලා. මිනිසුන්ගේ තියෙන විකාර බලන්න දානියක් දීලා ආයි දේවාලයකට ගිහිල්ලා අහනවා මැරිච්ච කෙනා වෙනුවෙන් දානියක් දුන්නා පින් අරන් ගියාද දන්නේ දෙයයන් නාන්ස කියලා. මිනිස්සු අමෝදු ලෝකවල ඉන්නවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගක් නැහැ වැඩියා. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ වෙලාවේ භාවනාවෙන් හිටියේ මොගලම් මහ රහතන් වහන්සේ ළඟට අර දිව්‍යාංගනාවක් වගේ ඈ පහළ වෙලා පෙන්වුණා. ඊට පස්සේ මොගලම් මහ රහතන් වහන්සේ තමයි මේ කාරණාව අහන්නේ. පින්වත් දේවදුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්න හැම දිශාවෙන් බබලන ඖෂධි තාරකාවක් වගේ. ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනක්ද ඔබ කළේ? මේ ප්‍රිය උපදන සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මානුභව ඇති පින්වත් දේවදුව මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභව සම්පන්න ওই බැබලි බැබලි ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දැන් අර කෙහෙටු ගැහිලා මේ ගඳක කහා හිටපු මෙයා මේ පින් බලයට ඇඟෙන් එළියක් විහිදෙන්න ගත්තානේ. පුදුම සහගතයි පින කියන එක. දැන් අපි මනුස්ස ලෝකේ මිනිස්සු අතර පින් හොමාරු කර ගන්නවානේ. අනේ මම පිනක් කළා ඔබ අනුමෝදන් වෙන්න කියලා. අපි මිනිස්සු නිසා මේ පුණ්‍ය විපාකෙ ප්‍රකට වෙන්නේ. නොපෙනෙන ලෝකයකට පින් දෙනකොට තමයි ප්‍රකට වෙන්නේ. ඒ නිසා මිනිස්සු පින් කරද්දි සාදු කියලා අනුමෝදන් වෙන්නේ. ඒක තමන්ගේ සැපයට හේතු වෙනවා කවදා හරි. ඒකයි බුදුරජාණන් වහන්සේ පින් දීමත් පින් අනුමෝදන් වීමත් පුණ්‍යක්‍රියා ගණේට පත්තිපත්තානුමෝදනා කියලා දස පුණ්‍යක්‍රියාවලෙහි වල දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින් අනුමෝදන් වෙන්න ඒක ගොඩාක් හොඳයි. අන් අයට පින් දෙන්න ඒක ගොඩාක් හොඳයි. ඊට පස්සේ කියනවා මම මීට කලින් ආත්ම භාවවල සාරිපුත්තයන් වහන්සේගේ වැදූ අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මම පෙරේත ලෝකේ උපන්නනෙව මහා බඩගින්දරින් මම පෙළුණා. දැන් බලන්න මේ පෙරේතියෝ බොරු කියලා පච ඇදහැලිදි නෑ. ඇත්ත කියනවා. දෙවියන් විදියට ආවත් ඇත්ත කියනවා. අද ඉන්න පෙරේතයෝ මොකක් වෙලාද මන් දන්නේ. පෙරේතයෝ ඇවිල්ලා දෙවියෝ විදියට රඟපානවා. පුදුම ලෝකයක්. ඇයි ඉතින් පින් දෙන්න කෙනෙකුත් නැහැ, පින් ගන්න කෙනෙකුත් නැහැ. සතක අපිට මායත් එක්ක ඉපදිච්ච අයනේ. ඒ නිසා ඉතින් පුදුම සහගත වලට මේ පින් අරන් යනවා කියනවා ආය පහු දැවිලා බෙල්ල මිරිකනවා. මේ මිනිසුන්ට තියෙන කරදර ඒකයි මේ සංසාරේ බියකරු කියන්නේ. බියකරු සසර කියන්නේ ඒකයි. මේවා දැක්කේ දිවසින් අපිට පේන්නේ නැහැ. ඒකයි දිවසින් දුටු බියකරු සසර කියන්නේ. ඉතින් පින්වත්නි ඊට පස්සේ කියනවා බහැර කරපු කාරලා විසි කරන කෙල සොටු සෙම ඒ වගේම පිලිස්සෙන මලසිරු වලින් උතුරන උරුණු තෙල් දරුවන් වදද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ දැන් මේ තියෙනවා දරුවන් වදද්දී ගලන ලේ කියලා තියෙනවානේ ඒකයි මේ දරුවෙක් හම්බෙන්න යනකොට අම්මලා අඟුලිමාල පිරිත් කියලා පිරිත් පැන් ටිකක් මේ කුසියේ ගාගෙන පිරිත් පැන් බීලා ඇඟේ පිරිත් නූලක් ගැට ගහගෙන යන මේ අම්මලා විකාර බන කියනවා. මේ බඩදරු අම්මලාගේ නූල් ගැට ගන්න හොඳ නැල්ලු සමයන්. කුසදරු අම්මලාට කොච්චර ආරක්ෂාවද පිරිත් නූල? පිරිත් පැන් ටික. ඉතින් ඒ නිසා මිත්‍යා දෘෂ්ටිවල ඉන්න එපා. අනිවාර්යෙන් දරුවෙක් හම්බෙන්න යනවා නම් මේ බලන්න ඒ වගේ තැන්වල ඉන්නවා මේ ලේ ටික හොයාගෙන කෙනෙක්. ඉතින් ඒ නිසා පිරිත් පැන් බය වෙන්න එපා. පිරිත් පැන් ටිකක් බොන්න, පිරිත් පැන් අරන් යන්න, පිරිත් කියන්න කරදරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා තුවාල වලින් වැගිරෙන ලේ, සැරව නාසා හිස ආදී කැපුණාම ගලන ලේ, ඊට පස්සේ සැරව ඊළඟට ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මා ඒ තමයි මම අනුභව කර කර හිටියේ. සත්තුන්ගේ මිනිසුන්ගේ ලේ සැරව තමයි මම අනුභව කළේ. අනේ මට පිහිටක් තිබුණේ නැහැ, ඉන්න තැනක් තිබුණේ නැහැ, මං අමසෝනේ තමයි හිටියේ. සාරිපුත්තයන් වහන්සේගේ දානය නිසා මට දැන් මොන බයක්වත් නැහැ, මං සතුටින් ඉන්නේ. ස්වාමීනි, ලෝකෙහි කාරුණික මුනිදුන් වන නුඹ වහන්සේට මම වන්දනා කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මාතු ප්‍රේතවත්තු වය තමයි ඔය අම්මා වෙලා හිටපු කෙනාගේ ප්‍රේත කතාව. එතකොට බලන්න කොච්චර දේවල් තියෙනවා. ඊළඟට තමයි පවුලේ හොඳ කෙනෙක් සත්පුරුෂයෙක් හිටපු නිසා මේ අය බේරුණා. කොච්චර ඇතිද සංසාරයේ අම්මලා පෙරේත ලෝකවල ඒ හත්මුතු පරම්පරාවෙත්වත් ඒ කලින් ජීවිතවල අය සිහි කළා පින් දෙන්න නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිවසින් දැක්ක නිසා හොඳයි. නැත්නම් කිව්වොත් මං ජීවිත පහකට කලින් අම්මා කියලා අද කාලේ කවුදෝ පිළිගන්නේ? මේ මිනිසුන්ට සුද්ධංගේ ඕන දෙයක් පිළිගන්න පුළුවන්. මේ ධර්මයේ තියෙනවා පිළිගන්න බෑනේ. හේතුව තමයි ධර්මයේ තියෙන ධර්මකාරණා පිළිගන්නවා කියලා කියන එක ශ්‍රද්ධාවට අයිති දෙයක්. ඒවා පින්, ඒවා කුසල්, සසරින් එතර කරන බලවේග ඒවා. ඒ නිසා සාමාන්‍යයෙන් එකපාරම මිනිසෙකුට මේ සසරේ යන මේ සංසාර චක්‍රේ කැරකෙන්නම පුරුදු වෙච්ච මිනිසුන්ට එකපාර ශ්‍රද්ධාව පිහිටන්නේ. ඒකයි ඔබ තුල යම්කිසි සද්ධාවක් තියෙනවා නම් මේ පින්පව් ගැන ඒක රැකගන්න මැණිකක් වගේ මේවා නැති වෙන්න දෙන්න එපා. මේක ඒකාන්තයෙන් සත්‍යයි. පවුල එක්කෙනෙක් හරි ගොඩ ගියොත් හරි පින්වත්නි තේරෙන කෙනෙක්. ඒ වගේම තමයි අනිත් පැත්ත. ඒ තමයි පවුලේ එක්කෙනෙක් හරි මැරිලා නරක ලෝකෙකට ගියොත් දැන් මේ හොයාගෙන ආවේ ඒ වගේ හොයාගෙන ඇවිල්ලා මුළු පවුලම වත්තල දානවා. දැන් කර්මය කියන්නේ සමහර වෙලාවට දෙවිවරු යාව ආරක්ෂා කරන්න හිටියත් අර ඥාතිකම කියාගෙන එනකොට දෙවිවරු පසුබහිනවා. ඥාතිකම කියාගෙන එනකොට දෙවිවරු පසුබහිනවා. ඒ නිසා දේව ආරක්ෂාව තියෙන කෙනෙක්ගේ උනම් මැරිච්ච කෙනෙක් ඉන්නවනම් ඥාතියෙක් යම ලෝකේ ඒ කෙනාට බොහෝ අයහපතක්. ඒ කියන්නේ අර මනුස්ස ලෝකේ ඉන්න කෙනාට කරදර වැඩි වෙනවා. ඒ නිසා මේවා අගමුල හොයන්න අපිට තේරෙන්නේ අද කාලේ මිනිස්සු කරදර වැඩි කිකේ ඉන්නවා. ඉතින් මිනිස්සුන්ට මේ වගේ දේවල් ඇති. ඇති කියලා මේවා කියන්නේ ඔය බය කරන්න නෙමෙයි. නමුත් බුදුන් දහම් සඟුන් සරණ නොගිය නිසා තමයි මේ ඔක්කොටම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ සංසාරේ යන නිසා තමයි මෙච්චරම මේවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සංසාරේ ගැන බය උපදවාගෙන මේ പ്രേත ලෝකේ වැටුනොත් ඉවරයි. අදාපි කොච්චර උගුර කැඩෙනකල් කියනවද මේ සත්‍යය ගැන? ඒකෙම කීයෙන් කී දෙනාද මේවට පැහැදිලා ඒ ධම්ම මාර්ගයේ හැසිරෙන්නේ? කී දෙනෙක් තර්ක කරනවද? කී දෙනෙක් විතර්ක කරනවද? කී දෙනෙක් වාද කරනවද? කී දෙනෙක් කෝ සාක්ෂි කියලා හොයනවද? ඒ නිසා සුද්ධංගේ දේවල් ඔළුවේ තියාගෙන බුදුදහමට ගරහන කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඒ අතරේ පින්පව් ගැන කුසල් අකුසල් ගැන ඔබගේ හිතේ ඇති වෙන පැහැදීම මණිකක් වගේ රැක ගන්න. පින්පව් කුසල් අකුසල් ගැන පැහැදීම තියෙන කෙනාට දිවුරුත් වඳිනවා. ඒක සම්මාදිට්ඨියටයි තියෙකක්. ඒව මාර්ග අංගවලටයි තියෙ දෙයක්. ලෞකික සම්මාදිට්ඨියටයි තියෙ දෙයක්. පින්ගණේටයි තියෙ දෙයක්. දස කුසල් වලටයි තියෙ දෙයක්. ඒ නිසා මේවා ගැන ඉගෙන ගන්න එක ප්‍රඥාවටයි තියෙ දෙයක්. ලෝක ධාතු ගැන තේරුම් ගන්න එක ප්‍රඥාවටයි තියෙ දෙයක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීමටයි තියෙ දෙයක්. තුන් ලෝකෙම අවබෝධ කරපු බුදු කෙනෙක් පහළ වුණා කියන එක මේ වගේන් තේරුම් ගන්න ඕන පින්වතුනි. ඒ නිසා හොඳට මතක තියාගන්න, එක පවුලකින් කවුරු හරි දිව්‍ය ලෝකයකට, හොඳ ලෝකයකට, හොඳ මහානකමකට ආවොත් ඒක මුළු පවුලටම සැනසෙල්ලක්. ඒ වගේ තමයි ඒ වගේ සත්පුරුෂව නැති පවුල් වලට පවු කරගෙන යන ඒ ලෝකේ ඒ පවුල් වලට ලොකු අභාග්‍යයක්. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න, සමහර මැරිච්ච අය ප්‍රේත ලෝකවල ඇති, ආත්මතු පරම්පරාවෙන් පින් දෙන්න කෙනෙක් නැතෝ හූල්ලා හූල්ලා, අනේ අපේ පවුලක පින් දෙන්න කෙනෙක්වත් පහළ වෙන්නේ නැණේ කියලා තමන්ට ජීවත් වෙන්න තියෙන ආයුෂ ගාන සීකර කර කෑම බීමක් නැතුව කොච්චර හූල්ලා හූල්ලා ඇතිද ප්‍රේත ලෝකවල. බුදුරජාණන් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත රහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත්නි, මේ මියගිය ඥාතියෙකුට පින් දෙනකොට, පින් දෙන්න හදනකොට කොයින් හරි ඥාතියෙක් එනවා කියලා, අනිවාර්යයෙන්ම තමන් නමින් පින් බලාපොරොත්තුෙන් පරලෝකේ අනිවාර්යයෙන්ම කට්ටිය ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවෙන් වදාළා. ඒ නිසා ওই අවුරුද්දකට වතාවක් ওই කාලෙන් කාලෙට හොඳට දාන දීලා අපි නමින් පින් බලාපොරොත්තුෙන් ඉන්න ඥාතීන් වෙත්නම් මේ පින් අනුමෝදන් වී සැපේටපත් වේවා කියලා දාන දෙන අවුරුද්ද ගානේ දුන්නත් කමන්නේ. හේතුව තමයි ඥාතිනොත් සැපේටපත් වෙනවා, තමන්ටත් පින් ගැස්සෙනවා. මේ ඥාතීන්ට පින් දුන්නා කියලා ඒ අය පිටිපස්සෙන් එන්නේ නැහැ. ඥාතීන්ට පින් දෙන්න ඕනේ දානවලදී විතරයි. මොකද බුදුන් වඳිද්දී, බණ කියද්දී ඒ විදිහට දෙන පින ඕන්ට යන්නේ. දැන් අපි වුණත් මේ වැඩසටහන් වලදී ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා චාරිත්‍රයක් විදිහට. පැහැදිලිද? ඒ හැර මේකේ අර්ථය තේරුම් ගන්න ඕන. ඉතින් ඒකයි ඔය සමහර මිනිස්සු මියගිය ඥාතීන්ට පින් දෙන්න හොඳ නැද්ද? ගෙදර පින් දෙන්න හොඳ නැද්ද? ඒව කතා නැහැ. මේ කොහේ හරි පිනක් දෙන්න නැත්තම් ගොඩක් හොඳයි. පව් ඒ අය. සමහර වෙලාවට අපිව වදලා අපිව පෝෂණය කරපු අය ඉන්නේ. තමන් නොකා නොබී තමන්ට තිබ්බ කෑම දීලා අපිව හදපු දෙමව්පිය සතර අපායේ ওই විදිහට දුක් විඳින්න ඇති. මොනවා කරන්නද? ඉතින් ඒ නිසා පන්සලට නමුත් දානයක් දෙන වෙලාවේ, ඊළඟට සලාක දාන දෙන වෙලාවේ හරි මියගිය ඥාතීන් පින් අනුමෝදන් කරන්න. හැමදාම ගෙදර බුදුන් වැඳ වැඳ පින් අනුමෝදන් කරන්න අවශ්‍ය නැහැ. නමුත් එහෙම කළා කියලා ගැටලුවකුත් නැහැ. ඉතින් මේව තේරුම් ගන්න, මේ ප්‍රේතයන්ගේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. අනිත් එක ඇත්තෝ කන බොන හැටි බලන්න. අපේ මේ වගේ ජරාවක් අකා ඉන්න සමහර අයට කෙල ටිකක් වන්නේ නැහැ. සොටුවක් නැහැ කන්න. කල්ප ගානක්. මේක ඉදිරියට හම්බ වෙයි. අපි ඉදිරියට ගල් ප්‍රේතයෝ ගැන කියනවා. සම්පූර්ණ මුළු ශරීරයම ගලක්. කන්න බොන්න මොකුත් නැහැ. සමහර අයට උගුරු නැහැ. මේ පුදුම සහගත දුකක්. සමහර අයගේ ජීවිත නිකම මේ මස් වැදල් වගේ බෝලයක් කට තියෙන පොඩි සිදුරක්. බෝලේ කැරකි කැරකි යනවා. දැන් කොහෙටද වතුර පොවන්නේ? ප්‍රේත ලෝකේ පුදුම සහගතයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සංසාරේ නිදහස් වෙන්න කියලා කිව්වේ. ඒකයි සෝතාපන්න වෙච්ච කෙනා එච්චර ජයග්‍රහණයක් කරන්නේ. ඇයි සතර අපායේ වැටෙන්නේ? ඉතින් ඒ නිසා පින්වත්නි, අමාරුම දේ තමයි සතර අපායෙන් ගැලවෙන එක. සෝවාන් වෙන එක තමයි අමාරුම දේ. අරහත්ත්වයේ සෝතාපන්න බවයි කියනකොට අමාරුම දේ සෝතාපන්න වීම. මොකද මේ ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් ගන්න එක. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් මේ වාගේ සංසාර ගමනක යන්නේ, ඉතින් අපිට මේ සසර ගමනේ නිදහස් වෙන්න වාසනාව ලැබීවා කියලා අපි කීකින් සිත ප්‍රාර්ථනා කරනවා. ධර්මදායකත්ව සඳහා දායකත්වයේ සපේන විමාද්දී පවත්වාගෙන යන්න ආධාර උපකාර කරන සියලු දෙනාට සිත පතනවා. මේ කාර්ය මණ්ඩලයේ දරුවන් සියලු දෙනාට සිත පතනවා. මව් දෙමව්පියන්ට, ගුරුවරුන්ට පින් පමුණුවනවා. අපි සියලු දෙනාට මේ භයංකර සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබීවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.